දේශනාවකට සවන් දීමටයි. මේ දේශනාව මජ්ඣිම නිකායේ 3 වෙනි කොටසේ උපරිපණ්ණාසකයට අයිති දේශනාවක්. දානීය ගැන අගනා විස්තර රාශියක් මේ දේශනාවට ඇතුළත් වෙලා තිබෙනවා. මේ දේශනාවේ නම දක්ෂිනා විභංග සූත්‍රය. දක්ෂිනාවන් විග්‍රහ කොට වදාළ දෙසුම. දානේ පිළිබඳ අනේක විග්‍රහයන් මේ දෙසුමට ඇතුළත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දිනවල වැඩ සිටියේ කපිලවස්තු නගරයේ නිග්‍රෝධාරාමයේ. එකල ප්‍රජාපති ගෞතමී බිසව අලුත් වස්ත්‍ර යුගලක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා හිට ප්‍රජාපති ගෞතමී බිසව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මෙහෙම ප්‍රකාශ කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම මේ වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ උදෙසාම වියෝපු එකක්. භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පිළියෙල කරපු එකක්. ඒ නිසා මා කෙරෙහි අනුකම්පා උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ මේ වස්ත්‍ර යුගල පිළිගන්නාසේක්වා කියලා ප්‍රජාපති ගෞතමී බිසව බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. එවලේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නම් සංඝේතේ දින්නේ අහංචේව පූජිතෝ භවිස්සාමි සංඝෝ චාති. ගෞතමිය සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කිරීමෙන් ඔබ විසින් මාවත් පුදන ලද්දෙක් වෙනවා, සංඝයාත් පුදන ලද්දේ වෙනවා. නැවතත් දෙවන වතාවේ ප්‍රජාපති ගෞතමී බිසව කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි මේ වස්ත්‍ර යුගල මා වියෙව්වේ පිළියෙල කළේ. ඒ නිසා අනුකම්පා උපදවාගෙන මේ වස්ත්‍ර යුගල පිළිගන්නාසේක්වා. දෙවන වතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා සංඝේ ගෞතමී දේහි ගෞතමිය සංඝයාට පූජ කරන්න. සංඝේතේ දින්නේ අහංචීව පූජිතෝ භවිස්සාමි සංඝෝ චාති. සංඝයාට පූජා කරගත්තොත් මමත් පූජා කළා වෙනවා, ඔබ විසින් සංඝයාත් පිදුණු ලැබුවා වෙනවා. තුන්නුනතාවෙත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා ප්‍රජාපති ගෞතමිය, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වස්ත්‍ර යුගල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි මම පිළියෙල කෙරෙව්වේ, මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා කියලා. තුන්වෙනියතාවෙත් බුදුරජාණන් වහන්සේ වදාලා ගෞතමිය සංඝයාට පූජා කරන්න. ගෞතමිය ඔබ මේ සංඝයාට පූජා කිරීමෙන් මාවත් පුදන ලද්දී වෙනවා, සංඝයාමත් පුදන ලද්දී වෙනවා. එතකොට ආනන්ද හාමුදුරුව කල්පනා කළා, මම මේ වෙලාවේ මේ ප්‍රජාපති ගෞතමිය වෙනුවෙන් කරුණ ටිකක් කිව්වොත් හොඳයි කියලා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ආනන්ද හාමුදුරුව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස්ත්‍ර යුගල පිළිගන්නාසේක්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අලුත් වස්ත්‍ර යුගල භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සකස් කරපු මේ වස්ත්‍රය පිළිගන්නාසේක්වා. බහූපකාරා බන්ති මහා ප්‍රජාපති ගෞතමී, ස්වාමීනි මේ ප්‍රජාපති ගෞතමී භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර වුණා. භගවතු මාතුච්චා භාග්‍යවතුන් වහන්සේගේ පුංචි අම්මා, ආපාදික කුඩා අවදියේදී අත්පා වැඩුවා හැදුවා, පෝෂිකා පෝෂණය කළා, ක්ෂීරස්ස දායිකා කිරිපෙව්වා, භගවන්තන් ජනිත්‍යා කාල කතාය භාග්‍යවතුන් වහන්සේගේ මෑණියන් වහන්සේ කලුරිය කළාම තඤ්ඤම් පායේසි මව් කිරි දුන්නා. ඒ නිසා බොහෝ උපකාරයි. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව නැවත කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමියට බොහෝ උපකාර කරලා තියෙනවා. භගවන්තං භන්ති ආගම් මහා ප්‍රජාපති ගෞතමී බුද්ධං සරණං ගතා. භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිච්ච නිසා ප්‍රජාපති ගෞතමිය අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. අවබෝධයෙන්ම ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. අවබෝධයෙන්ම ආර්ය ශ්‍රාවක සංඝ රත්නේ සරණ ගියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණි නිසාම ප්‍රජාපති ගෞතමී සතුන් මෙරීමෙන් වැළකී සිටිනවා, සොරකම් කිරීමෙන් වැළකී සිටිනවා, වැරදිකාම සේවනයෙන් වැළකී සිටිනවා, බොරුබස් කීමෙන් වැළකී සිටිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා, පංච සීලය ආරක්ෂා කරන ප්‍රජාපති ගෞතමී භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිච්ච නිසා. එවගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිච්ච නිසා ප්‍රජාපති ගෞතමිය බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගත, ලෝකේ කාටවත් විනාශ කරන්න බැරි විදියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථාවර ශ්‍රද්ධාවක් ඇති කරගෙන තියෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගත, කාටවත් විනාශ කරන්න බැරි වෙන්නේ ධර්ම රත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගෙන සිටිනවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගත, ආරි සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් පැහැදීමක් ඇති කරගෙන ඉන්නවා. ආරිය කන්තේහි සීලේහි සමන්නාගතා, ආර්යකාන්ත සීලේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි මාර්ගාංගයක් හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග මාර්ගාංගවල පිහිටා සිටින ආකාරයට මේ ආර්යකාන්ත සීලය දිනු කරනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරි උපකාර වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන්න පුළුවන් වෙච්ච නිසා මහා ප්‍රජාපති ගෞතමිය දුක්ඛාර සත්‍ය කෙරෙහි නිසක භාවයට පත් වෙලා ඉන්නවා. දුක්ඛ සමුදය කෙරෙහි නිසක භාවයට පත් වෙලා සිටිනවා. ඒකාන්තින්ම දුක හට ගන්න හේතුව මේකයි කියලා. දුක්ඛ නිරෝධාර සත්‍ය කෙරෙහි නිසක භාවයට පත් වෙලා තිබෙනවා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව නිරුද්ධ කිරීමෙන් ඒකාන්තියම දුක් නිරුද්ධ කරන්න පුළුවන් කියලා නිසක භාවයට පත් වෙලා සිටිනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා නික්ඛංකා, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගාංග 8 දිනු කිරීමෙන් ඒකාන්තයෙන්ම සංසාරයෙන් මිදෙන්න පුළුවන්, දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා නිසක භාවයට පත් වෙලා මේ චතුරාරි සත්‍ය ධර්මයේ කෙරෙහි නිසක භාවයට පත් වෙලා සිටිනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසා ප්‍රජාපති ගෞතමීට බොහෝ උපකාර ලැබුණා. බුදුරජාණන් වහන්සේ මෙහෙම පිළිතුරු දෙනවා. ඒව මේ තං ආනන්ද ආනන්දය ඕක ඔය විදියමයි, ආනන්දිය ඕක ඔය විදියමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද, යම් පුද්ගලෙක් ළඟට තව පුද්ගලෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන කරුණු දැන කියාගෙන බුදුරජාණන් වහන්සේව සරණ ගියොත්, යම් පුද්ගලෙක් ළඟට තව පුද්ගලෙක් ඇවිල්ලා ඒ පුද්ගලයාගෙන් කරුණු දැනගෙන ධර්මයේ සරණ ගියොත්, යම් පුද්ගලෙක් ළඟට තව පුද්ගලෙක් ඇවිල්ලා ඒ පුද්ගලයාගෙන් කරුණු දැනගෙන ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියොත් කියන ආනන්දය, මේ අවබෝධයෙන්ම තිසරණේ පිහිටවන පුද්ගලයාට ඉමස්සානන්ද පුද්ගලස්ස එමිනා පුද්ගලේන සුප්පතිකාරං වදාමි. ආනන්දය, අවබෝධයෙන්ම යම් පුද්ගලයෙකුගෙන් තිසරණේ ගැන ඉගෙනගෙන පැහැදීමක් ඇති කරගන්නවාද, ඒ තිසරණ අවබෝධය ලබා දීපු පුද්ගලයාට කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ. යදිදං අභිවාදන පච්චුට්ඨාන අංජලිකම්ම සාමීචිකම්ම චීවර පින්දපාත සේනාසන ගිලාන පච්චේ බේසජ්ජ පරික්කාරානුප්පදානේන, වැඳුම් පිදුම් කිරීමෙන්, ගරු සත්කාර සම්මාන කිරීමෙන්, නොයෙක් අයුරින් ප්‍රශංසා කරලා කතා කිරීමෙන්, චීවර පින්දපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර පූජා කිරීමෙන් ගෙවල ඉවර කරන්න බෑ කියනවා. කාටද මේ? යම් පුද්ගලෙක් ගාවට යම් පුද්ගලෙක් ඇවිල්ලා අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්, අවබෝධයෙන්ම ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා නම්, අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා නම්, ඒ තුනුරුවන් සරණ අවබෝධයෙන්ම කෙනෙකුට ලැබෙනවා නම්, ඒක ලබා දෙන කෙනාට උපස්ථාන කළා අවසන් කරන්න බෑ කියන. යං ආනන්ද පුද්ගලෝ පුද්ගලං ආගම, ඒ වගේම ආනන්දේ යම්කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් ළඟට පැමිණිලා, ඒ පැමිණීම හේතුවෙන් සතුන් මරීමෙන් වළකිනවා නම් එයා, ඒ පැමිණීමේ හේතුවෙන් සොරකමින් වළකිනවා නම්, ඒ පැමිණීමේ හේතුවෙන් වැරදිකාම සේවනයෙන් වළකිනවා නම්, බොරු කීමෙන් වළකිනවා නම්, මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා නම්, ආනන්දේ මේ සීලේ පිහිටවන්තේ පුද්ගලයා කරන උපකාරයට ප්‍රත්‍යපකාර කරලා අවසන් කරන්න බෑ. වැඳුම් පිදුම් කිරීලි, ගරු සත්කාර සම්මාන දැක්විලි, සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිළිකර පූජා කිරිලි වලින් සත්කාර සම්මාන කළා අවසන් කරන්න බෑ. ඒ කියන්නේ කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ. යං ආනන්ද පුද්ගලෝ පුද්ගලං ආගම්ම ආනන්දි, ඒ වගේම යම්කිසි පුද්ගලෙක් ළඟට තව පුද්ගලෙක් එනවා නම් ඒ පුද්ගලයා නිසා අර පැමිණිච්ච පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථිරව ශ්‍රද්ධාවේ පිහිටනවා නම්, ධර්මයේ කෙරෙහි ස්ථිරව ශ්‍රද්ධාවේ පිහිටනවා නම්, ආරි සංඝයා කෙරෙහි ස්ථිරව ශ්‍රද්ධාවේ පිහිටනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් හැටියට ආරිකාන්ත සීලයෙහි පිහිටනවා නම්, ආංගී සඳහා උපකාර කරන්නා වූ පුද්ගලයාට ප්‍රතිපකාර කරලා අවසන් කරන්න බෑ කියනවා. වඳුන් පිදුම් කිරීමෙන්, ගරු සත්කාර දැක්වීමෙන්, සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර පූජා කිරීමෙන් උපස්ථාන කරලා අවසන් කරන්න බෑ. ඊළඟට ආනන්දය, යම්කිසි පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අහන්න ලැබෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන ශ්‍රවණය කරන්න ලැබෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වශයෙන් අහන්න ලැබෙනවා. මෙන්න මේකයි දුක්ඛාරි සත්‍ය, මෙන්න මේකයි දුක්ඛ සමුදය ආරි සත්‍ය, මෙන්න මේකයි දුක්ඛ නිරෝධ ආරි සත්‍ය, මෙන්න මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යය කියලා චතුරාරි සත්‍ය අහන්න ලැබෙනවා. මේ චතුරාරි සත්‍ය ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරලා යෝනිසු මනසිකාරය දෙනවා. එතකොට දුක්ඛාරි සත්‍ය ගැන නිසක භාවයට පත් වෙනවා. මේක නම් ඒකාන්තෙම දුකක්මයි, මේක දුක නම් වූ ආරි සත්‍යමයි. කාමතණ්හා භවතණ්හා විභවතණ්හා යනු මේ දුක හදන්නා වූ හේතුවමයි. මේ ත්‍රිවිධ තෘෂ්ණාව ඉතිරි නැතු නිරුද්ධ කිරීමම මේ දුකට තිබෙන, දුකෙන් නිදහස් වන්නට තිබෙන එකම විසඳුමමයි. මේ සඳහා තිබෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමමයි කියලා ස්ථාවර වෙනවා නම් කෙනෙක් මේ නිසක භාවයට පත් වෙනවා නම් චතුරාර්ය සත්‍ය ගැන. ඒ නිසක භාවයට උදව් කරන්නා වූ යම් පුද්ගලෙක් ඇද්ද, ආන්ගේ පුද්ගලයාට උපකාර කරලා සම්මාන දක්වලා ගෞරව දක්වලා ප්‍රතිපකාර කරලා අවසන් කරන්න බෑ. පින්වතුනි, මේකෙන් අපිට එකක් පැහැදිලි. මේ ලෝකයේ දුර්ලභ කරුණු හතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්වා දෙනවා. ඒ දුර්ලභ කරුණු හතර යම් පුද්ගලයෙකුගෙන් ලැබෙනවා නම් ඒ පුද්ගලයාට කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ කියනවා. ඒ දුර්ලභ කරුණු වලින් පළවෙනි එක තමයි තිසරණේ පිහිටීමයි. බුදුරජාණන් වහන්සේ මේ ගුණ වලින් යුක්තයි කියලා කියා දීලේ ගුණ ටික බුදුරජාණන් වහන්සේ කෙරෙහි කියා දීලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න උගන්වනවා. ධර්මීය වනාහි මෙයයි කියලා ධර්මයේ කියා දීලා සරණ යන්න උගන්වනවා. ශ්‍රාවක සංඝ රත්නේ මෙයයි කියලා සංඝ ගුණ කියා දීලා සරණ යන්න උගන්වනවා. අන්න ඒක මේ ලෝකයේ තිබෙන දුර්ලභ කරුණක්. අවබෝධයෙන් තිසරණේ පිහිටවනවා නම් කෙනෙක්, තිසරණේ පිහිටවන්න කෙනෙක් උදව් කරනවා නම් ඒ උදව් කරන කෙනාට කෙලෙහි ගුණ සලකලා අවසන් කරන්න බෑ. වැඳුම් පිදුම් කළා, අප උපස්ථාන කරලා, චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර පූජ කළා අවසන් කරන්න බෑ. දැන් බලන්න පින්වතුනි, මේක කොයිතරම් දුර්ලභද කියලා. මොකද්ද? අවබෝධයෙන්ම තෙරුවන් සරණ යෑම. ඊළඟට අවබෝධයෙන්ම සිල් රකින්න උගන්වන එක. සීලබ්බත පරාමාසයකට වැටෙන්න නොදී, සීල වරත පරාමර්ශණයකට වැටෙන්න නොදී, අවබෝධයෙන්ම එයාට ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ශීලය ආරක්ෂා කරන හැටි උගන්වනවා නම් කෙනෙක්. ඒකත් දුර්ලභ කරුණක්. ඒකට කෙලෙහි ගුණ සලකලා අවසන් කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයක් ලබා දෙනවා නම්, අවිච්ඡ ප්‍රසාද නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරවල දෙනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ගිසල ගුණ එකක් එකක් පාසා නොනින් මෙනෙහි කරන්න ඕන. අරහං කියන ගුණේ මෙනෙහි කරන්න ඕන නුවණින්. සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ ගුණ එකක් එකක් ගානේ අර්ථ වශයෙන් සිහි කරනවා, නුවණින් විමසනවා. මේ සියලු ගුණ බුදුරජාණන් වහන්සේට තිබුණා. මේ ගුණවලින් යුක්තව බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒහා සමාන ගුණයක් මේ ලෝකේ වෙන කිසිම දෙවියෙකුට, බඹෙකුට, මාරියෙකුට, බ්‍රාහ්මණයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට නැහැ. මේ ගුණ තිබුණේ මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි වතාවට, 4 වෙනුව සම්බුද්ධත්වයට පත් වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේට පමණයි කියලා චිත්ත ප්‍රසාදය ඇති වුණා නම් අන්න අවිච්ඡ ප්‍රසාදේ. කාටවත් වෙනස් කරන්න බෑ ඒක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, ඒ ධර්මයෙන් කෙලෙස් පිපාස සංසිඳවනවා, චතරාපායේ උපත දුරු කළ දානවා, ලෝක සත්වයාගේ භවගමන නවත්වනවා, සියලු කර්ම ශේ කරනවා, කර්ම විපාක අවසන් කරනවා. මේ ධර්මයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය මනාකොට දේශනා කරපු එක. ඒ ධර්මයේ විස්තර කරනවා අවබෝධ කළ යුතු දේ ගැන. ඒ ධර්මයෙන් විස්තර කරනවා ප්‍රහාණය කළ යුතු දේ ගැන. ඒ ධර්මයෙන් විස්තර කරනවා සාක්ෂාත් කළ යුතු දේ ගැන. ඒ ධර්මයෙන් වැඩිය යුතු දේ ගැන විස්තර කරනවා. එනම් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ කෙරෙහි හැම පියවරක් පාසා යාගේ චිත්ත ප්‍රසාදය ඇති වෙනවා. ධර්මයේ කෙරෙහි ඇති වෙනවා ගෞරවයක්, භක්තියක්. වචනකින්, ඇලපිල්ලකින්, හිස්පෙල්ලකින් ධර්මයට අගෞරවයක් වෙන්නේ නැහැ. ආන්නේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දක්ය කියලා හිතේ පැහැදීමක් ඇති වෙනවා. ස්වාක්ඛාතයි කියලා. ඒ වගේම මේ ධර්මය සම්දිට්ඨිකයි, මේ ජීවිතේදීම අවබෝධ කරන්න පුළුවන් එකක් කියලා හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. අකාලිකයි, ඕනෑම කාලයක මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මේ ධර්මයේ හැසිරීමෙන් වහවහ මේ ධර්මයේ අවබෝධය ඇති කරගන්න පුළුවන් කියලා, පිළිසරණ ඇති කරගන්න පුළුවන් කියලා ප්‍රසාදයක් ඇති වෙනවා. ඒහි පස්සිකෝ, මේ ධර්මයේ රහස් බණ නැහැ, රහසේ කතා කිරීමක් නැහැ. මේ ධර්මයේ ඉරු සඳු වගේ විවෘතයි. අන්න පැහැදීමක් ඇති වෙනවා මේ විවෘත භාවය ගැන. තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය විවෘත වුණාම බබලනවා, සංග වුණාම බබලන්නේ නැහැ. මේ අරුත දන්න නිසා ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගවලා නැහැ. නත්තානන්ද තථාගතස්ස ධම්මේ ආචාර්ය මුට්ටි, ආනන්දේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ගුරුවරයාගෙන් ගෝලයාට රහසේ දෙන්නා වූ ක්‍රම නැත. ආචාර්ය මුට්ටි කියන්නේ ඒකයි. ආචාර්ය මුට්ටි කියන්නේ ගුරුවරයා විශේෂයෙන් දන්නවා. ආචාර්ය මුට්ටි කියන්නේ ආචාර්යවරයාගේ මිටි එක තියෙන්නේ. ආචාර්යවරයා විසින් පුද්ගලයෙකුට, ගෝලයෙකුට තෝරලා උගන්වනවා මේක මේක මේමයි මේමයි කියලා. ඒතර ඒක ආචාර්යවරයාගෙන් ගෝලයාට යන්නේ. ඒක ආචාර්ය මතේ. ඒක බුදුදහමේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආචාර්ය මුට්ටි නැත. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඒහිපස්සික ධර්මයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනී මේකයි කියලා. උන්වහන්සේ මේ ඒහිපස්සික ධර්මයේ විග්‍රහ කරන ආකාරය, අවබෝධ කරන ආකාරය පෙන්වා දෙනවා. ආනන්ද චෛත්‍ය ස්ථානයේදී උන්වහන්සේ වදාලා මේක බලන්න ඕන ආකාරය. ඒකට කියනවා සතර මහා ප්‍රදේශ. ධර්මයේ කතා කරාට පස්සේ සූත්‍රයලහ බලන්න ඕන, විනීලා සසඳන්න ඕන. ඒ මොකද ඒහිපස්සික ධර්මයේ තෝරගන්නේ එහිමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මිය ඒහිපස්සිකයි. ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕපනයිකයි. ඕපනයිකයි කියලා කියන්නේ ධර්මයේ තමාගේ තමා තුළට පමුණවාගෙන තමා තුළ දියුණු කරගන්න එකක්. මේ ධර්මයේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. විඤ්ඤූහි කිය බුද්ධිමත් අය. පච්චත්තං කිව්වේ වෙන්ගෙන් වශයෙන්. වේදිතබ්බෝ අවබෝධ කරගත යුත්තක්. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි. මේ ලෝකේ වෙන කිසි විද්‍යාවක්, කිසි ශාස්ත්‍රයක්, කිසි ශිල්පයක්, කිසි කර්මාන්තයක්, කිසි දෙයක් මේ ලක්ෂණ හයෙන් යුක්ත නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි මේ ලක්ෂණ තියෙන්නේ. ආන්ගේ ලක්ෂණ අඳුන ගන්නවා යා ඒ ධර්මයේ අඳුනාගෙන කිසි කෙනෙකුට වෙන කිසිම බාහිර දෙයකට වෙනස් කරන්න බැරි විදියට යා චිත්ත ප්‍රසාදේ ඇති කර ගන්නවා. ඒ වගේම අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සංඝරත්නයේ කෙරෙහි කාටවත් සලවන්න බැරි පැහැදීමක් ඇති කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ උගන්වලා තිබෙනවා, පැහැදිලිව පෙන්වා දීලා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හික්මෙමින්, ඉන්ද්‍රිය සංවරයේ හික්මෙමින්, ආජීව පාරිශුද්ධියේ හික්මෙමින්, පංච නීවරණන් බැහැර කරමින්, සතර සතිපට්ඨානෙ වඩමින්, රාග දේශ මොහ ප්‍රහාණය කිරීමේ ප්‍රතිපදාවකදී වාසය කරනවා. සුපටිපන්නයි. ඉරිජු මාර්ගයේ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. උජුපටිපන්නයි. චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරන, ආර්ය න්‍යාය අවබෝධ කරන ධර්මයේ ගමන් කරනවා. ඥායපටිපන්නයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නිය දෙතිස් කතාවෙන් වෙන් වෙලා දස කතාවෙන් ලෝකෙට අනුග්‍රහ කරනවා. ඒ දස කතා තමයි අප්පිච්ච කතා, අල්පේච්ච ජීවිතය ගැන කතාව, සන්තුට්ටි කතා, ලදදෙයින් සතුටු වීම ගැන කතාව, පවිවේක කතා, හුදෙකලා කාය විවේක, චිත්ත විවේක ඇති කර ගැනීම ගැන කතාව, අසංසග්ග කතා, මේ ලෝකේට නොඇලී සිටීම ගැන කතාව, විරියාරම්භ කතා, කෙලෙස් දුරුකරන්ට වීරිය උපදවීම ගැන කතාව, සීල කතා, ශීලයේ දියුණු කිරීම ගැන කතාව, සමාධි කතා, සමාධිය දියුණු කිරීම ගැන කතාව, පඤ්ඤා කතා, ප්‍රඥාව දියුණු කර ගැනීම කතාව, විමුක්ති කතා, ආර්ය විමුක්තිය සාක්ෂාත් කිරීම ගැන කතාව, විමුක්ති ඥාන දර්ශන කතා, ඒ විමුක්තිය නිසා ඇතිවන්නා වූ අවබෝධය ගැන කතාව. මේ දස කතාවෙන් ලෝකෙට සංග්‍රහ කරනවා. ඒ නිසා ශ්‍රාවක සංඝ රත්නේ සාමීචි පටිපන්නයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් යන මාර්ගඵල වශයෙන් පුද්ගලයන් 8යි. මාර්ගඵල යුගල වශයෙන් 4යි. මෙන්න මේ සංඝ රත්නේ ගුණ සිහි කරනවා. එතකොට මෙයාට සිටේ පැහැදීමක් ඇති වුණා. මේ ලෝකේ වෙන කිසිම ශ්‍රමණ කණ්ඩායමක, වෙන කිසිම බ්‍රාහ්මණ කණ්ඩායමක, වෙන කිසි පිරිසක මෙවැනි ලක්ෂණ වලින් යුතු ශ්‍රාවක පිරිසක් දකින්ට ලැබෙන්නේ නැත. මේ ශ්‍රාවක පිරිස දකින්ට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තුල පමණයි කියලා ඔන්න පැහැදීමක් ඇති වෙනවා. කාටවත් වෙනස් කරන්න බැරි. ඒකට කියනවා අවිච්ඡ ප්‍රසාදය කියලා. අවිච්ඡ ප්‍රසාදය කියලා කියන්නේ තමන්ගේ පැත්තට වාසියට බැලිලා නෙවෙයි. බොහොම මධ්‍යස්ථ බලද්දි කරුණ අවබෝධ කරගන්නවා. තමන්ට ස්වාමීන් වහන්සේලා උදව් කරනවා. ඒ නිසා පැහැදුනා. තමන්ට ස්වාමීන් වහන්සේලා දහම් දේශනවා. ඒ නිසා පැහැදුනා. ඒක අවිච්ඡ ප්‍රසාදී නෙවෙයි. අවිච්ඡ ප්‍රසාදී කියන්නේ උන්වහන්සේලාගේ ගුණ හඳුනාගෙන උන්වහන්සේලා ඇස් දෙකෙන් දැක්කේ නැතුවට කමක් නැහැ. ගුණ හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ අපි ඇස් දෙකෙන් දැක්කේ නැණි මේ ජීවිතේදී. නමුත් අපි උන්වහන්සේව ගුණ වශයෙන් හඳුනාගෙන හිත පහදවගත්තේ නැද්ද? ඒ ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන හිත පහදව ගන්නවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප අනුරුද්ධ ආනන්ද නන්ද රාහුල මහා කච්චාන ආදී මහා රහතන් වහන්සේලා අපිට දැන් දකින්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා පිරිනුවන් පෑවා. නමුත් අපි මේ පැහැදීම එහිමම තියෙනවා. ආන් එක තමයි පැහැදීම. ඒ පැහැදීමෙන් යුක්ත කෙනා ආරේකාන්ත සීලේ පිහිටනවා මාර්ගාංග හැටියට. එතකොට මේ සෝතාපට්ටි අංග හතරේ යම්කිසි කෙනෙක්ව සමාදන් කරවනවා නම් ආන් ඒ කෙනාට ප්‍රතිපකාර කළ අවසන් කරන්න බෑ. දුර්ලභ එකක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දුර්ලභ කරුණු හතරක් පෙන්වා දෙනවා මේකේ. තෙරුවන් සරණේ මනාකොට පිහිටන්ට උදව් කරනවා නම් ඒක දුර්ලභ උපකාරයක්. පංචශීලයේ මනාකොට රකින්න උපකාර කරනවා නම් දුර්ලභ උපකාරයක්. සෝතාපට්ටි අංග හතරේ පිහිටා සිටින්න උපකාර කරනවා නම් දුර්ලභ උපකාරයක්. චතුරාරි සත්‍ය අවබෝධයෙහි නිසක බවට පත් වෙන්න උපකාර කරනවා නම් දුර්ලභ උපකාරයක්. මෙන්න මේ උපකාර යමෙකුගෙන් ලැබෙනවා නම් ඒ කිනාට කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ. වැඳුම් පිදුම් කරලා අවසන් කරන්න බෑ. ගෞරව සම්මාන දක්වලා අවසන් කරන්න බෑ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර පූජා කරලා අවසන් කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දාණය ගැන 14ක් දාන 14ක් පින්නා දෙනවා. පළවෙනි දාණය තමයි තථාගතේ අරහන්තේ සම්මා සම්බුද්ධේ දානං දීති. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙනවා. මේක පළවෙනි දානෙ. මේක පළවෙනි පෞද්ගලික දානයක්. පසේ බුදුරජාණන් වහන්සේලාට දානය දෙනවා. මේක දෙවෙනි පෞද්ගලික දානෙ. තථාගත ශ්‍රාවකේ අරහන්තේ දානන්දි තථාගත ශ්‍රාවක වූ රහතන් වහන්සේලාට දන් දෙනවා පෞද්ගලික දාන හැටියට. ඒකත් ඒක තුන්වෙනි දානෙ. ඊළඟට අරහත් ඵලේ සාක්ෂාත් කරන්න ප්‍රතිපත්ති යෙදෙන උතුමන්ට දාන දෙනවා. ඒක හතරවෙනි දානේ. අනාගාමී උතුමන්ට දානයක් දෙනවා. ඒක පස්වෙනි පෞද්ගලික දානේ. අනාගාමී ඵලේ සාක්ෂාත් කරන්න ප්‍රතිපත්ති යෙදෙන කෙනාට දානය දෙනවා. ඒක හයවෙනි පෞද්ගලික දානේ. සකදාගාමි උත්තමයාට දානේ දෙනවා පෞද්ගලිකව. ඒක හත්වෙනි පෞද්ගලික දානේ. සකදාගාමි ඵලේ සාක්ෂාත් කරන්න පිළිපන් කෙනාට පෞද්ගලිකව දානේ දෙනවා. ඒක අටවෙනි දානේ. ඊළඟට සෝතාපන්න වෙච්ච කෙනෙකුට දානයක් දෙනවා. ඒක නවවෙනි පෞද්ගලික දානේ. සෝවාන් ඵලේ සාක්ෂාත් කරන්න පිළිපන් ඒ කිව්වේ සද්ධානුසාරී ධම්මානුසාරී අයට දානෙ දෙනවා. ඒක දසවෙනි පෞද්ගලික දානෙ. එතනින් පෞද්ගලික දාන ඒ ටික. බාහිරකේ කාමේසු විතරාගේ දානන් දෙති. කාමෙන් කෙරෙන් නොහැලී සිටින බුදුසසුනේන් බාහිර විශ්‍රමණ බ්‍රාහ්මණවරු තාපස පරිබ්‍රාජකවරු ඉන්න කාමෙන් කෙරේ විතරාගේ ඒගොල්ලන්ට පෞද්ගලික දානෙ දෙනවා. බාහිර කේකී බාහිර. ඒකේ 11 වෙනි දානි. පුතුජන සීලවන්තේ දානන්දී. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන දන්නේ නැති, තිසරණේ නැති, සිල්වත් අය ඉන්න පොහුදුන් අය. ආන් ඒගොල්ලන්ට දාන පුතුජන සිල්වත් අයට දානේ දෙනවා. ඒක 12 වෙනි පෞද්ගලික දානි. පුතුජන දුස්සීල අයට දානේ දෙනවා. තිසරණේ පිහිටල නැති සිල්වත් නැති පුතත් ජනාය ඒගොල්ලන්ට දාන දෙනවා. ඒක 13 වෙනි පෞද්ගලික දානෙ. ත්‍රිසංගත සතුන්ට දානෙ දෙනවා. ඒක 14 වෙනි පෞද්ගලික දානෙ. බුදුරජාණන් වහන්සේ මේ පෞද්ගලික දාන පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ ත්‍රිසංගත සතුන්ට දානයක් පූජ කරගත්තාම ඒකේ ආනිසංස 100ක් තියෙනවා. ආනිසංස 100ක් පුතඥ සතෙකුට දානයක් දුන්නාම ලැබෙනවා. ඊළඟට සාමාන්‍ය මිනිස්සෙක් ඉන්න පුතඥයි දුස්සීලයි. එවදු කෙනෙකුට දානයක් දුන්නාම ආනිසංස 1000ක් තියෙනවා. ඊළඟට පුතඥයෙක් ඉන්න සීලවන්තයි. තිසරණේ නැහැ නම් සීලවන්තයි. අවබෝධීම තිසරණී පිහිටලා ආර්ය මාර්ගයට පැමිණිලා නැහැ. සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමට ඇවිල්ලා නැති. එබඳු පුතඥ සීලවන්තයෙකුට දානීය පූජා කරගත්තොත් ආනිසංස ලක්ෂයක් තියෙනවා. ඊළඟට බුදුසසුනේ බාහිර වූ කාමයන් දුරු කරන කාමී කෙරෙහි වීතරාගී වූ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. බණ භාවනා කරගෙන ඉන්නවා. හැබැයි ආර්ය මාර්ගය දන්නේ නැති. ඒගොල්ලන්ට දානි දුන්නාම කෝටි ලක්ෂ වාරයක් ආනිසංස තියෙනවා. සෝතාපට්ටි ඵල සච්චික්‍රියා පටිපන්නී දානං දත්තා. සෝවන් ඵලේ සාක්ෂාත් කිරීමට පිළිවෙත් පුරන ඒ කියේ සද්ධානුසාරී ධම්මානුසාරී උතුමන්ට දානං දත්තා. දානි දුන්නාම අසංඛේය්‍යා අප්පමේය්‍යා දක්ඛිනා පාටික්ඛංකිතබ්බාති. අසංඛේය්‍ය අප්‍රමාණ ගණනින් නිමකර ගණන් කරලා අවසන් කළ නොහැකි ප්‍රමාණ අතික්‍රාන්ත වූ පුණ්‍ය විපාක ලැබෙනවා. කෝපන වාදෝ සෝතාපන්නේ. සෝතාපන්න වෙච්ච කෙනෙකුට දන් දුන්නාම ආනිසංස ගැන කවර කතාවද? කෝපන වාදෝ සකදාගාමි ඵල සච්චික්‍රියාය පටිපන්නේ. සකෘදාගාමි ඵලේ සාක්ෂාත් කරන්න පිළිවෙත් පුරන එක්කනාගේ එක්කනාට දන් දීමෙන් ලැබෙන ආනිසංස ගැන කවර කතාවද? කෝපන වාදෝ සකදාගාමිස්ස. සකෘදාගාමි කෙනෙකුට දන් දුන්නාම ලැබෙන ආනිසංස ගැන කවර කතාවද? කෝපන වාදෝ අනාගාමි ඵල සච්චික්‍රියාය පටිපන්න. අනාගාමි ඵලේ සාක්ෂාත් කරන්න පිළිපන් අයට දන් දුන්නාම ලැබෙන ආනිසංස ගැන කවර කතාවද? කෝපන වාදු අනාගාමිස්ස. අනාගාමි කෙනෙකුට දන් දුන්නාම ලැබෙන ආනිසංස ගැන කවර කතාවද? කෝපන වාදු අරහත් ඵල සච්චික්‍රියාය පටිපන්නේ. අරහත් ඵලේ සාක්ෂාත් කරන්ට අරහත් මාර්ගයේ වඩන අයට දන් දුන්නාම ලැබෙන ප්‍රතිඵල ගැන කවර කතාවද? කෝපන වාදු තථාගත ශ්‍රාවකේ අරහන්ති. තථාගත ශ්‍රාවක වූ රහතුන් වහන්සේලාට දන් දීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන කවර කතාවද? කෝපන වාදෝ පච්චේක බුද්ධේ. පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දීම ගැන කවර කතාවද? කෝපන වාදෝ තථාගති අරහන්ති සම්මා සම්බුද්ධේති. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දන් දීමෙන් ලැබෙන විපාක ගැන කවර කතාවද? මේ කියන්නේ පුද්ගලික දාන. දැන් ඔන්න සංඝගත දක්ෂිනාව විස්තර කරනවා. ඔන්න අපි දැන් අහමු සංඝගත දක්ෂිනාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විදිය. සත්තමේ පණිමානන්ද සංඝගත දක්ෂිනා. ආනන්දේ සංඝගත දක්ෂිනාවල් සංඝ සතු දාන 7ක් තියෙනවා. මොනවාද 7? බුද්ධ ප්‍රමුඛේ උබතෝ සංඝේ දානං දීති. බුදුරජාණන් වහන්සේවත් සහභාගී කරවාගෙන මූලික වශයෙන් භික්ෂු භික්ෂුණී කියන සංඝයාට දම් පූජා කරනවා. අයම් පඨමා සංඝගත දක්ඛිනා. මේක තමයි ප්‍රථම සාංගික දානේ. සාංගික දාන වලින් පළවෙනි එක, මුල්ම එක. තථාගතේ පරිනිබ්බුතේ උබතෝ සංඝේ දානං දෙති. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑව කල්ලි බුදුන් ප්‍රමුඛ සංඝයාට කියලා දන් දෙන්න බෑ. එතකොට නමුත් භික්ෂු භික්ෂුණීන්ට දාන දෙන්න පුළුවන්. උබතෝ සංඝ කිව්වේ භික්ෂු භික්ෂුණී කියන දෙපිරිස. අයන් ဒုတိය සංඝගත දක්ඛිනා. මේක තමයි දෙවෙනි සංඝ සතු දාණය. භික්ෂු සංඝේ දානං දීති. භික්ෂු සංඝයාට දානේ දෙනවා. මේක තුන්වෙනි සංඝගත දක්ෂිනාව. භික්ඛුනී සංඝේ දානං දීති. භික්ෂුණී සංඝයාට දානේ දෙනවා. මේක තමයි හතරවෙනි සංඝගත දක්ෂිනාව. ඊළඟට එත්තකාමේ භික්ඛූච භික්ඛුනියෝච සංඝතෝ උද්දිස්සථාති දානං දීති. මට සංඝයාගෙන් මෙපමණ භික්ෂූන් ලබා දෙන්න, මෙපමණ භික්ෂුණීන් ලබා දෙන්න කියලා ගණන් ඇතුව භික්ෂුන් භික්ෂුණීන් කැඳවාගෙන දානයක් පූජා කරනවා. ඒක පස්වෙනි සංඝගත දක්ෂිනාව. එත්තකාමේ භික්ඛු සංඝතෝ උද්දිස්සථාති දානං දීති. මට භික්ෂු සංඝයාගෙන් මෙපමණ භික්ෂූන් පිරිසක් ලබා දෙන්න, දෙනමක් හරි, තුන්නමක් හරි, හතරනමක් හරි, පස්නමක් හරි ආරාධනා කරන්නේ කොහොමද? භික්ෂු සංඝයාගෙන් මට මෙච්චර ලබා දෙන්න කියලා. එතකොට ඒක සංඝගත දක්ෂිනාවක් වෙනවා. ඒක තමයි හයවෙනි සංඝගත දක්ෂිනාව. ඊළඟට එත්තිකාමේ භික්ඛුණියෝ සංඝත උද්දිස්සථාති. භික්ෂුණී සංඝයාගෙන්, සංඝයාගෙන් මට මෙපමණ භික්ෂුණීන් වහන්සේලා ලබා දෙන්න කියලා. එතකොට සංඝයා වහන්සේලාගෙන් භික්ෂුණීන් වහන්සේලා ගන්න, භික්ෂුණී සංඝයාගෙන්. ඒක තමයි හත්වෙනි සංඝගත දක්ෂිනාව. එතකොට සංඝගත දක්ෂිනා හතයි තියෙන්නේ. මෙයා මේ සංඝගතකේ පොදුවේ පිරිසකටම නියෝජනය වෙන ආකාරයට දානේ පූජා කිරීම. භවිෂ්‍යන්තිකෝ පනානන්ද අනාගත මද්ධානං. අනාගත කාලේ ඇති වෙනවා මේ ශාසනේ ගෝත්‍ර බුනෝ. ගෝත්‍ර බුනෝ කියන්නේ ශාසනේ නමින් විතරක් පෙනී ඉන්නවා. භික්ෂූන් භික්ෂුණීන් කියලා නමින් විතරක් පෙනී ඉන්නවා. කාසාව කණ්ඨා. කාසාව කණ්ඨා කියලා කියන්නේ කාසාය වස්ත්‍රය පුරෝගෙන ඉන්නවා සංඝයාගේ පැහැදිලිම අර නියම සංඝයා නෙවෙයි. කාසාව කණ්ඨා කිව්වේ ඒකයි. කාසා කණ්ඨ කියන්නේ මේ බෙල්ලට කියනවා කණ්ඨ කියලා. මෙතන නියම වචනේ කහ කටුව. කහට කටුව වගේ වචනයක් තියෙනවා. කාසාය වස්ත්‍රේ පුරෝගුණ ඉන්නවා. නමුත් ආර්ය සංඝයාට ඒ ගමන් මාර්ගය යන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්නේ කාසාව කණ්ඨ. දුස්සීලා. දුස්සීලයි. පාප ධම්මා. පවිතු අදහස් වලින් යුක්තයි. අනාගතී ශාසනේ පහළ වෙනවා. අන්නේ දුස්සීල පිරිසට කෙනෙක් දානයක් දෙනවා සංඝං උද්දිස්ස. ආරි සංඝයාගේ නාමයෙන් දුස්සීල භික්ෂූන්ට දානෙ දෙනවා. තදාපහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංඛේයං අප්පමේයං වදං. ආනන්දියේ මේකත් සංඝගත දක්ෂිනාවක්. මේකේ මහත්ඵල මහනිසංස අසංකේය අප්‍රමාණයි කියනවා. නත්තිවං ආනන්ද කේනචි පర్యයායන සංඝගතාය දක්ඛිනාය පාටිපුද්ගලිකං දානං මහප්පල තරං වදාමි. ආනන්දේ සංඝගත දක්ෂිනාවකින් ලබන මහත්ඵල මහනිසංස තරං එකක් මොනම ක්‍රමයකින්වත් පෞද්ගලික දානයකින් ලැබෙන්නේ නැහැ කියනවා. දැන් පේනවා අපිට ප්‍රජාපති ගෞතමීට බුදුරජාණන් වහන්සේ මේ චීවරය ගෞතමී සංඝයාට දෙන්නේ. සංඝයාට පූජා කළොත් ඔබ විසින් මාවත් පූජා කරන ලද්දේය, සංඝයාද පුදන ලද්දේය කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ දානියක් පිරිසිදු වෙන ආකාරය. දානිය පිරිසිදු වෙන ආකාර හතරක් තියෙනවා. එකක් තමයි දායක පක්ෂයෙන් දානේ පිරිසිදු වෙනවා. ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් දානේ පිරිසිදු නෑ. ඒ තමයි ඉදානන්ද දායකෝ හෝති සීලවා කල්යාණ ධම්මෝ. සිල්වත් කල්යාණ ධර්මේති යහපත් දායක පිරිසක් ඉන්නවා. මේ සීලවා කල්යාණ ධම්මෝ කියන්නේ හොඳට තිසරණේ තියෙන පංච සීලය ආරක්ෂා කරන පිරිස. පටිග්ගාහක හොන්ති දුස්සීලා පාප ධම්මා. නමුත් මේ දානේ පිළිගන්නා වූ පිරිස සිල්වත් නැහැ. පවිතු අදහස් තියෙනවා. ආනන්දේ මේ දානේ පින ලැබෙන්නේ දායකයා සිල්වත් නිසා. පිළිගන්නේ කිනා සිල්වත් නිසා නෙමෙයි මේ දාණය ලැබෙන්නේ. දායනි පූජා කරන අයගේ තියෙන සිල්වත්කමයි යහපත්කමයි නිසා ඒ දාණය ඒකෙන් පිරිසිදු වෙනවා. තව දානයක් තියෙනවා, දානි පිළිගන්න අය නිසා පිරිසිදු වෙනවා, දානි පූජා කරන අය නිසා නෙවෙයි. දායකයෝ හොති දුස්සීලෝ පාප ධම්මෝ, දානි දෙන අයට සීලි නැහැ, දානිය ගැන අවබෝධයක් නැහැ, පින්පව්වල විශ්වාසයක් නැහැ, සිල්වත්කමක් නැහැ. නමුත් දානේ පිළිගන්නවා සීලවතෝ කල්යාණ ධම්මෝ, දානේ පිළිගන්නවා ප්‍රතිපත්තිගරුක පිරිසක්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ යෙදෙන, ඉන්ද්‍රිය සංවර සීලයේ යෙදෙන, මාර්ගඵල ප්‍රතිපදාවෙහි ගමන් කරන්නා වූ පිරිසක්, ඒක ගමන් කරපු පිරිසක්. මේ වගේ උතුම් ආර්ය පිරිසක් දානේ පිළිගන්නවා. එතකොට ඒ දානේ ප්‍රතිඵල තිබෙන්නේ දානේ පිළිගන්න අයගේ පිරිසිදු බව නිසා. දානේ පූජා කරන අයගේ පිරිසිදුකම නිසා නෙමෙයි, පූජාව ලබන අයගේ පිරිසිදුකම නිසා ඒ දානේ මහත්ඵල මානසංශ වෙනවා. තව දානයක් තියෙනවා, ඒ දානේ දායකයන්ගෙන් පිරිසිදු වෙන්නේ නැහැ, ප්‍රතිග්‍රාහකයන්ගෙන් පිරිසිදු වෙන්නේත් නැහැ. දායක පිරිස දුස්සීලයි. ඒ කියන්නේ දායක පිරිස සීල ආරක්ෂා කරන්නේ නැහැ, මත්පැන් ආදිය පානය කරන පිරිස. පින් පව්වල විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ දාන දෙන්නේ මේ යුතුයකම් වලට, එහෙම නැත්නම් නම්බුවට, එහෙම නැත්නම් අපි අසවල්ලු කරපු නිසා අපිත් කරනවා දානෙ දෙනවා. නමුත් ඒගොල්ලන් දෙන අයට සීලයක් නැහැ. එතකොට මේ පැත්තෙන් පිරිසිදු වෙන්න විදියක් නැහැ. මේ දාණයට පිරිසක් සහභාගී වෙන පිළිගන්න පිරිසක්. පිළිගන්න පිරිසක් දුස්සීලයි. පිළිගන්න පිරිස තුල ගුණයක් ලවයක් නැහැ. ඒ පිරිස තුල යහපත් ගුණ පූර්ණියක් යෙදෙන්නේ නැති පිරිසක් දානේ පිළිගන්නවා. එතකොට දුස්සීල පිරිසක් දානේ දෙනවා, දුස්සීල පිරිසක් දානේ වළඳනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දාණය පිරිසිදු වෙන්නේ නැහැ. දායක පක්ෂයෙන් පිරිසිදු වෙන්නේත් නැහැ, ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් පිරිසිදු වෙන්නේත් නැහැ. ඒ දාණේ මහත්ඵල මහානිසංස නැහැ. තව දානයක් කියනවා, දායක පක්ෂයෙන්ුත් පිරිසිදු වෙනවා, ප්‍රතිග්‍රාහක පක්ෂයෙන්ුත් පිරිසිදු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දායක පක්ෂයෙන්ුයි ප්‍රතිග්‍රාහක පක්ෂයෙන්ුයි පිරිසිදු වෙන ආකාරය ගැන. දායකයා සීලවන්තයි. දායකයා හොඳට තිසරණී පිහිටලා ඉන්නවා, අවබෝධයෙන්ම පංචශීලිය ආරක්ෂා කරනවා, ධර්මයේ හැසිරෙනවා, බණ භාවනා කරනවා. එතකොට දායකයා පිරිසිදුයි. ශීලවා කල්යාණ ධම්මෝ, දානේ පිළිගන්නවා, දානේ වළඳන පිරිසක් ඉන්නවා. වළඳන පිරිස ශීලවන්තයි, කල්යාණ ධර්ම ඇති පිරිසක්. මේ වළඳන පිරිස මේ දානේ සුදුසුකම් නැතුව දානේ වළඳනවා. වළඳන පිරිසත් පිරිසිදුයි, දායකයොත් පිරිසිදුයි, වළඳන පිරිසත් පිරිසිදුයි. ඒක තමයි දක්ෂිනා විසුද්ධියේ හතරවෙනි එක, පිරිසිදු දානයක් දීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක ගාථාවලින් වදාලා, යෝ සීලවා දුස්සීලේසු දදාති දානං ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ අභිසද්ධං කම්ම ඵලං උලාරං සාදක්ඛිනා දායකතෝ විසුද්ධති. සිල්ලත් කෙනෙක් දුස්සීලයට දානි දෙනවා, ධර්මිකව ලබාගෙන පහන් සිටින් උලාර වූ කර්මඵල විශ්වාස කරගෙන, ආංගී දානය දායක පක්ෂයෙන් පිරිසිදු වෙනවා. යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං අධම්මේන ලද්ධා අප්පසන්න චිත්තෝ අනභිසද්ධං කම්මඵලං උලාරං සාදක්ඛිනා පටිග්ගාහකතෝ විසුජ්ජති. යම්කිසි දුස්සීල කෙනෙක් ඉන්නවා, ධාර්මිකව හම්බ කරපුවත් නෙමෙයි, චිත්ත ප්‍රසාදයකුත් නැහැ, කර්මඵල විශ්වාසයකුත් නැහැ, දානයක් පූජා කරනවා. හැබැයි පිළිගන්නේ සිල්ලවන්ත කෙනේ. එතකොට ඒ දානයේ පිරිසිදු බව තියෙනවා. යෝ දුස්සීලෝ දුස්සීලේසු දදාති දානං අධම්මේන ලද්ධා අප්පසන්න චිත්තෝ අනබිසද්ධහං කම්ම ඵලං උලාරං නතං දානං විපුල ඵලං තිබ්‍රූමි. යම්කිසි දුස්සීල කෙනෙක් ඉන්නවා. මේ දුස්සීල කෙනා දුස්සීල පිරිසකට දානයක් දෙනවා. මෙය හම්බ කරපු ධනය අධාර්මිකයි. මෙයාගේ හිතේ පැහැදීමකුත් නැහැ ඒ පිරිස කෙරෙහි. කර්මඵල ගැන විශ්වාසයකුත් නැහැ. නමුත් දානි දෙනවා. දානි වළඳන්නේ දුස්සීල පිරිසක්මයි. ඒ දානයේ මහත්ඵල මහානිසංස නැත කියනවා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ අභිසද්ධං කම්ම ඵලං උලාරං තං වේදානං විපුල ඵලං තිබ්‍රූමි. දාන දීමේදී මහත්ඵල මහානිසංස ලැබෙන්නේ මේ දානේ. ඒ තමයි දානේ පූජා කරන පිරිස සීලවන්තයි ගුණවන්තයි ධර්මයේ හැසිරෙනවා. ඊළඟට දානේ පිළිගන්නා වූ පිරිස සීලවන්තයි ගුණවන්තයි ධර්මයේ හැසිරෙනවා. ඒතර දානේ පූජා කරන්නේ සිල්වත් පිරිසක්, දානය පිළිගන්නේ සිල්වත් පිරිසක්. ආගී දානේ මහත්ඵලයේ මානසංසය කියනවා. ඊළඟට තව දානයක් ගැන විස්තර කරනවා. යෝ විතරාගෝ විතරාගේසු දදාති දානං ධම්මේන ලද්ධා සුපසන්න චිත්තෝ අභිසද්ධං කම්මඵලං උලාරං තං වේදානං ආමිස දාන මග්ගන්ති. ආමිස දාන වලින් අග්‍ර දානයක් ගැන ඔන්න විස්තර කරනවා. ඒ තමයි කෙනෙක් ඉන්නවා විතරාගේ කාමෙන් කෙරේ නොහෙළෙන බ්‍රහ්මචාරී සීලේ පුරන යම් විතරාගී ගිහි කෙනෙක් ඉන්නවා. මෙයා විතරාගී පිරිසකට, බඹසර සිල් සුරකින්න පිරිසකට මේ දානය පූජා කරනවා. ධාර්මිකව හරි හම්බ කරගෙන පහන් සිටින් පූජා කරනවා. කර්මඵල විශ්වාස කරගෙන ආංගී දානය මේ ආමිෂ දාන අතුරින් අග්‍ර වූ දානයයි කියලා පෙන්වා දුන්නා. එතකොට පින්වතුනි ඔබ දැන් තේරුම් ගන්න මේ දාණය මහත්ඵල මහානිසංස වෙන්නේ කොහොමද කියලා. එතකොට අපිට මේකෙන් පැහැදිලි කරගන්න ඕනි කරුණු කීපයක්. අපි දානයක් පූජා කරලා මහත්ඵල මහානිසංස ලබා ගන්න ඕන නම් ඉස්සලාම කළ යුතු දේ තමයි දානේ පූජා කරන පිරිස සිල්වත් වෙන එක. අපි දන්නවා සමහර දාන පොළවල් වලදී අපිට දැන් පොදුවේ අහන්න ලැබෙන එකක් තමයි බොහෝ තැන්වල දානේ දෙනකම් බලාගෙන ඉන්නවා මේ දානේ දුන්නට පස්සේ තියෙන්නේ ඊගදර පාටියක්. ඒ කියන්නේ මේ බෝතල් ගෙනල්ලා ලෑස්ති පිට ඉන්නවා. දුස්සීල පිරිසක් දානේ දෙනවා. මහත්ඵල මානිසංස නැහැ. සමහර දුස්සීල ඉඳගෙන සිල්ලතුන් හොයනවා. දානය පූජා කරන්නේ කෝ සිල්වත් පිරිසක් එක්ක සිල්වතුන් හොයනවා තමන් දුස්සීල ඉඳගෙන. එතකොට මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා අපි දුස්සීල වුණාට කමක් නැහැ. අපිට දානේ මහත්ඵල මහානිසංස ලැබෙන්න නම් අපේ දානේ පිළිගන්න පිරිස සිල්වත් වෙනවම ඇති. ඒක වැරදි බව මේ දේශනාවෙන් පේනවා. එතකොට එක පැත්තයි පිරිසිදු වෙන්නේ ප්‍රතිග්‍රාහක පක්ෂය විතර. එහෙනම් දානේ පූජා කරන පක්ෂය පිරිසිදු වෙන්න නම් පිරිසිදු විය යුතුයි. අපි කිම් ප්‍රතිග්‍රහණ පක්ෂයක් අපිට සිල්ලතුන් ගුණතුන් හොයාගන්න අමාරුයි කියලා. එතකොට අපි සිල්වත් වෙලා ඉඳගෙන දානයක් පූජා කරනවා. එතකොට දානේ දෙන පැත්තෙන් පිරිසිදුයි. දෙන පැත්තෙන් පිරිසිදුයි. එතකොට ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් සිල්ලතුන් ගුණතුන් හිත ප්‍රතිපිරිසිදු වෙනවා. එහෙමනම් අපිට එකක් පේනවා අපි දානයකින් මහත්ඵල මහානිසංස ලබා ගන්න ඕන නම් ඒ කරන්න ඕනෙත් සිල්වත් වෙන එකමයි. ධාර්මිකව හොයාගෙන පහන් සිටින් කර්ම කර්මඵල විශ්වාස කරගෙන දාන දෙන එකමයි. දැන් මේක හොඳට පේනවා දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ කොහොමද කියලා. දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේම දානේ පූජා කරන අයගේ. දානේ පූජා කරද්දි ඒ පිරිසේ සිල්වත්කම, දානේ ගැන පින්පව් ගැන තියෙන අවබෝධය, ධාර්මික බව 100%ක් බලපානවා. ඒ වගේම දානයක් මහත්ඵල මහානිසංස වීමට දානේ පිළිගන්න පිරිසගේ සිල්වත්කම, ධාර්මිකකම 100%ක් බලපානවා. ඉතින් මේ අනුව අපට මහත්ඵල මහානිසංස ඇති කරගන්නා වූ දානයක් අපිට ලබා ගන්න උවමනා නම්, එහෙනම් ගිහි පැවිදි අපි කවුරුත් කරන්නට තියෙන්නේ මොකද්ද? සීලාදී ගුණධර්ම දියුණු කරන එක. ප්‍රතිපත්ති ගරුක ජීවත් වීම එක. ඒ තුලින්ම තමයි සීළු දිනාට යහපත සලසන්න පුළුවන් වන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිසටත් මේ උතුම් ධර්මයේ ඉගෙනගෙන දක්ඛිනා විභංග සූත්‍රය ඉගෙනගෙන තමන්ගේ ජීවිතයට දාන, සීල, භාවනා ආදී වශයෙන් පින්කම් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ගෞතම බුදුසසුනේදීම අවබෝධ කරගන්නට භාග්‍ය උදා වේවා.